නෝරණිය හඳුර මහත්ගේ නතරයි සදහවත් වාස්නාවන්ත පින්තුනි තින් අද මේ අවස්ථාවේදී පින්තුන් පංචශීලය සමාදන් වෙලා වන්දනා කරලා භාවනා කරලින අවස්ථාව හිතේ ප්‍රසාදයෙන් පසුවන මේ අවස්ථාවේදී තවදුරටත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට හොංකන් දීලා හිතේ ප්‍රසාදයේ ශ්‍රද්ධාව දිනු කරගන්නට බලාපොරොත්තු වන අවස්ථාව. අංගුත්තර නිකායේ සරස් සූත්‍රයක් සඳහන් වෙනවා. මම හිතන්නේ අපේ ආධ්‍යාත්මික ගමන් මඟ පැහැදිලි කරගන්න බෙහෙවින් ප්‍රයෝජනවත් වේ කියලා. ඒ සූත්‍රේ නම තමයි අභිඤ්ඤා සූත්‍රය. අංගුත්තර නිකායේ 4 වෙනි නිපාතයේ අඩංගු සූත්‍රයක්. අභිඤ්ඤා සූත්‍රය. මේ සූත්‍රයෙන් භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා මෙලව ජනිත වෙච්ච මෙලව ඉපදෙච්ච නුවණැති තැනැත්තෙකුට කරන්න පුළුවන් කාරණා හතරක් පිළිබඳව. අත්ථේ භික්ඛවේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤය. අත්ථේ භික්ඛවේ ධම්මා අභිඤ්ඤා පහතම්මා. අත්ථේ භික්ඛවේ ධම්මා අභිඤ්ඤා භවේ තම්මා. අත්ථේ භික්ඛවේ අභිඤ්ඤා සච්චිකා තම්මා කියලා. මෙලව ඉපදෙච්ච නුවණැති කෙනෙක් විසින් සිය විශිෂ්ටතම ඥාණයෙන් යමක් දැනගන්න තියෙනවා නම් ඒ මොකක්ද දැනගත යුත්තේ? මෙලව ඉපදෙච්ච නුවණැති කෙනෙකුට යමක් ප්‍රහීණ කරන්න තියෙනවා නම් කුමක්ද ප්‍රහීණ කළ යුත්තේ? මෙලව ඉන්න බුද්ධිමත් කෙනෙකුට යමක් වඩන්න තියෙනවා නම් වැඩිය යුතු වැඩිය හැකි ඉහළම දේ මොනවද? යමක් සාක්ෂාත් කරන්න තියෙනවා නම් කුමක්ද සාක්ෂාත් කළ යුත්තේ කියන කාරණේ. පිරිසිද දැනගත යුතු දේ, ප්‍රහීණ කළ යුතු දේ, වැඩිය යුතු දේ සහ සාක්ෂාත් කළ යුතු දේ ගැනයි මේ කරුණු හතරක් විදියට දේශනා කරන්නේ. භාගතුන් වහන්සේ මුලින්ම දේශනා කරනවා නොනැති කෙනෙකුට තම විශිෂ්ටම ඥාණයෙන් යමක් දැනගන්න තියෙනවා නම් ඒ කුමක්ද දැනගත යුත්තේ කියන එක. ඒ තමයි ස්කන්ධ පංචකය දැන ගැනීම තමයි, නැත්නම් පංච උපාදාන ස්කන්ධය දැන ගැනීම තමයි යම් කිසි කෙනෙකුට දැනගන්න තියෙන ඉහළම දේ විදියට. මෙය තමයි බෞද්ධ අධ්‍යාපනයේ විශිෂ්ටතම ඥානය විදියට සැලකන්නේ. ඒ වගේම යම් කිසි කෙනෙක් විසින් නුවණින් යමක් ප්‍රහීණ කරන් තියෙනවා නම් ඒ ප්‍රහීණ කළ යුතු දේ තමයි අවිද්‍යා භව සංහා කියන කාරණේ. දැඩි ලෝභයත් භවයට තියෙන ආසාවත් මෙන්න මේ දෙක තමයි අපි ප්‍රහීණ කළ යුත්තේ. නැත්තම් අවිද්‍යා භව සංහා, අවිද්‍යාවත් භවයට තියෙන ආසාවත්. ඊළඟට සඳහන් කරනවා යම් කෙනෙක් විසින් වඩන්න තියෙනවා නම් වඩන්න තියෙන මොකක්ද කියලා. වැඩි යුතු දේ තමයි සමත විදර්ශනා කියන කාරණා දෙක. යමක් සාක්ෂාත් කරනවා නම් සාක්ෂාත් කරන්න තියෙන මොකක්ද? ඒ තමයි විද්‍යා විමුක්තිය කියන කාරණා දෙක. පළවෙනි කාරණේ තමයි ස්කන්ධ පංචකයේ පිරිසින් දැනගන්න ඕන කියන කාරණේ. සම්මාදිට්ඨියේ ප්‍රධානතම කාරණයක් තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය කියන කාරණේ. එයා ප්‍රසුතමේ ඥාණයෙන් අසා දැනගන්නට ඕන. අන්නේ දැනගන්න ගමන් මාර්ගයේදී ප්‍රධාන වශයෙන්ම සඳහන් කරන දෙයක් තමයි දුක්ඛ සත්‍ය හඳුන්වා දීමේදී සංකේතේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියන කාරණය. ස්කන්ධ පංචකය දැන ගැනීම තමයි දුක්ඛ සත්‍ය දැන ගැනීමෙහි ප්‍රධානතම ගමනමග වන්නේ. මෙහිදී මේ රූපාදී ස්කන්ධ පංචකය ආකාර කීපකින් අප හඳුනා ගන්නට ඕන. එකක් තමයි අප කර්ම විපාක විඳින අවස්ථාව. කර්මය විපාක දෙන අවස්ථාව. ඒ වගේම නව කර්ම කරන අවස්ථාව. ඒක අවිද්‍යාපාදකව කරන කර්මයක් වෙන්න පුළුවන්. නැත්නම් විද්‍යාපාදකව කරන කර්මයක් වෙන්න පුළුවන්. නැත්නම් කර්මක්ෂය කරපු උත්තමයෙක් ලෝකෙ දෙස බලන ආකාරය වෙන්න පුළුවන්. මෙන්න මෙහිදී අපේ ජීවිතයේ සැබවින්ම කුමක්ද වන්නේ කියන කාරණේ අප දැනගත යුතුයි. අපේ සමස්ත ජීවිතය කියන්නේ ඇහැට රූප දැකීම, කනට ශබ්ද ඇසීම, නාසයට ගඳ සුවඳ දැනීම, දිවට රස දැනීම, කයට පහස, සිතට අරමුණු කියන ටිකයි අපේ සමස්ත ජීවිතය කියලා කියන්නේ. එතකොට ඇසට රූපයක් දකින අවස්ථාවේදී මොකද වෙන්නේ? ඇස රූපය, චක්කු විඥානය, චක්කු සංපස්සජා වේදනා, රූප සංඥා, රූප සංචේතන ආදී වශයෙන් ස්කන්ධ පංචකයක ක්‍රියාකාරීත්වයක් අපට දැක ගන්න පුළුවන්. එතකොට හැම වෙලාවෙම අතීත කර්ම හේතුවෙන් අපට නිර්මාණය කළ දීලා තියෙන අපට ලැබිච්ච මේ ශරීරය පාදක කරගෙන අන්නේ කර්මයට දායාදයක් විදියට තියෙන මේ ශරීරය මූලික කරගෙන අප විශේෂයෙන්ම පංච ඉන්ද්‍රියයන්ගෙන් පංච ආයතනවලින් ලෝකය ගැන අත්දැකීමක් ලබනවා. දැන් ඇසට රූපයක් පතිත වෙන අවස්ථාව. ඇස දල්වල බලනකොට රූපය අපේ හැට පතිත වෙන අවස්ථාව. එතකොට රූපය කියන එක සාමාන්‍යයෙන් සම්මුති සත්‍යනෝ ගත්තොත් අපේ රූපය අත්දැකීමක් නොලැබුවත් ඒ රූපය බාහිර ලෝකේ තියෙනවා. අපි දකින කලනොත් තිබුණා, අපි දකින වෙලාවෙත් තියෙනවා, දැක්කට පස්සේ තිතුරු වෙනවා. ඒක සම්මුති ලෝකයේ කෙනෙක් හිතන විදිය. ඒක සම්මුති සත්‍යනෝ හරි. ඒක තමයි අනුසෝතගාමී ලෝකයේ ලක්ෂණය. පහළට ගලායන ලෝකයේ ලෝක පැවැත්ම තීරණය වන්නේ මෙන්න මේ රූපය බාහිර ඇතැයි කියලා හිතාගෙන ඉඳීම. නමුත් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ ඒ සම්මුති සත්‍යයට වඩා ඉහළට ගිහිපෝ. ඊට වඩා උසස් මට්ටමේ තියෙන පරමාර්ථ සත්‍යය දේශනා කරනවා. අන්නේ පරමාර්ථ සත්‍යයට අනුව බලනකොට රූපය කියන එක සජීවී වෙන්නේ ඇසට සාපේක්ෂව. ඇස නැතුව රූපයක්වත්, රූපේ නැතුව ඇසක්වත් පරමාර්ථ සත්‍යයට අනුව නැහැ. ඒ වගේම ඒ දෙකම සජීවී වුණත් ඒක අපේ ලෝකයට සම්බන්ධ වන්නේ චක්කු විඥානය නැත්තම් අපේ අවධානය, අපේ සිත සම්බන්ධ වීමත් එක්ක. ඒ වගේම සිත විඥාන යමිස තැනක තියෙනවා නම් චෛතසික ඊට අනුරූපව ගමන් කරන චෛතසික ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ ටික තමයි ස්කන්ධ පංචකය කියලා කියන්නේ. එතකොට ඇහැට රූපයක් පතිත වෙන අවස්ථාව, ඇස රූපය, චක්කු විඥානය, චක්කු සංපස්සය, චක්කු සංපස්සජා වේදනා, රූප සංඥා, රූප සංචේතන ආදී මේ ස්කන්ධ පංචකයක ක්‍රියාත්මක වන අවස්ථාව. මෙන්න මේ විපාක මට්ටමේ අවස්ථාව, මේ අවස්ථාවේදී කුසලයක්වත් අකුසලයක්වත් සිදු වෙන්නේ නැහැ. මේක විපාක අවස්ථාවක්. පටිසම්භිදා මග්ගෙහි චර්යානානත් ඥානෙහි මේ අවස්ථාව දක්වලා තියෙන්නේ විඥාන චර්යා කියලා වචනයකින්. මේ විඥාන චර්යා කියන අවස්ථාව කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. සැපක්වත් දුකක්වත් නෙවෙයි. මේක විපාක මට්ටමේ අවස්ථාවක්. මේ අවස්ථාව තුළදී ලක්ෂණය තමයි අපි ඇසෙන් යමක් දකිනවා නම් අපට වර්ණ මාත්‍රයේ පමණයි දැනෙන්නේ. ඒ රූපය ගැන සම්පූර්ණ විග්‍රහයක් අපට චක්කු විඥාන මට්ටමේදී ලැබෙන්නේ නැහැ. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන ආදී වශයෙන් මේ පංච විඥාන අවස්ථාවේදී එන්නේ ප්‍රාථමික දැනුමක් විතරයි. ඒ විතරක් නෙවෙයි, ඒ දැනුම තුළ පිහිටලා ඒ අවස්ථාවේදී අපට ඒ ගැන සම්පූර්ණ අවබෝධයක් ලැබෙන්නේ නැහැ. ඒ අවබෝධය නිතරම ලැබෙන්නේ ඒ මුල් විපාක මට්ටමේ අවස්ථාව ඉක්මුණාට පස්සේ. ඒ වගේ මේ මුල් අවස්ථාවේදී හිතේ ලක්ෂණය තමයි මෙතෙන්ට තමයි පකති පරිසුද්ධ මිදං විඥානං කියලා චිත්තං කියලා දක්වන්නේ. නැත්තම් මේකම තමයි පබස්තර මිදං භික්කවේ චිත්තං කියලා දක්වන්නේ. මේ විපාක මට්ටමේ විඥාන අවස්ථාව කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක ප්‍රසන්න හිතේ ප්‍රසාද ජනක නැත්නම් පිරිසිදු අවස්ථාවක් විදිහට සැලකන්නේ. හැබැයි අනිත් පැත්තෙන් මේ අවස්ථාවේදී සම්පූර්ණයෙන්ම අපට රූපය ගැන දැනගන්නත් පුළුවන් කමක් නැහැ. වර්ණ රූපය පිළිබඳව ප්‍රාථමික දැනුම සංඥාව පමණ අපට ලැබෙන්නේ. මෙන්න මේ පංචස්කන්ධයේ මුල් අවස්ථාව නිරුද්ධුණාට පස්සේ තමයි ඊට පස්සේ මනෝ ධාතු කියන අවස්ථාවක් තියෙනවා, මනෝ විඥාන කියන අවස්ථාවකුත් තියෙනවා, මේ සියල්ලම්ම නියෝජනය වන්නේ විපාක මට්ටමේ අවස්ථාව. මෙන්න මේ සියලක්ම නිරුද්ධ වුණාට පස්සේ ඒ අරබයා ඒ ආශ්‍රිතව හටගන්න සංඥා වේදනා කියන අවස්ථාව මන ආයතනෙන් ස්පර්ශ කිරීම වශයෙන් තමයි අපට රූප ශබ්ද ආදී ගැන දැනුමක් ලැබෙන්නේ. එතකොට මේ දැනුම ලබන අවස්ථාව කියන්නේ මනෝ විඥාන අවස්ථාව. එතකොට අර මුලින් විපාක මට්ටමේදී පංචස්කන්ධයක් ක්‍රියාත්මක වුණා. ඒක නිරුද්ධ වුණාට පස්සේ තමයි අප යමක් දැනගන්නේ. දැන් මේ අවස්ථාවේදී ඔබේ ඇසෙන් රූපයක් දකිනවා නම් ඔබට හිතෙන වර්තමානයේ තුලයි මේ දකින්නේ කියලා. ඇත්තටම දකින්නේ මීට ස්වල්ප මොහොතකට කලින් ඇසින්ගත්තු යරමුණ නිරුද්ධ වෙච්ච දේ නැත්නම් කණෙන් අහපු ශබ්දේ නිරුද්ධ වෙච්ච අවස්ථාවක මේ මනෝවිඤ්ඤාණයෙන් ඔබ ස්පර්ශ කරන අවස්ථාවක්. මෙන්න මේක තමයි අප පංචස්කන්ධයේ මූලික වශයෙන් තේරුම් ගත යුතු කාරණය. එතකොට අර ස්කන්ධ පංචකේ නිරුද්ධ වුණාට පස්සේ අපි අවිද්‍යාසගතව අපි නැවත රූපාදී ස්කන්ධ පංචකේ ගන්නවා. අන්න ඒකට කියන්නේ උපාදානස්කන්ධ පංචක අවස්ථාව කියලා. එතෙන්දී අපි රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ ආදී වශයෙන් සාසවා ආදී වශයෙන් අපි ශාස්ත්‍ර වශයෙන් ගන්න අවස්ථාව උපාදානස්කන්ධ පංචක අවස්ථාව. සැබවින්නේ අවස්ථාවේදී රූපස්කන්ධේ නිරුද්ධ වෙලා තියෙන්නේ. නමුත් නිරුද්ධ වුණත් අපේ ලෝකයට ඒක නිරුද්ධ වෙලා නැහැ. අවිද්‍යාසහගත බව නිසා අන්න ඒ ස්වභාවය නිසාම මොකද වෙන්නේ? අවිද්‍යාව පාදක කරගෙන අවිද්‍යාපත්‍ය සංඛාරා, සංඛාරපත්‍ය විඥාන ආදි වශයෙන් අර විඥාන චර්යාවෙන්ගත් අධ්‍යක්ීම දැන් අඥාන චර්යාව පැත්තට යනවා. අන්නේ ගමන් කිරීමේ ප්‍රතිඵල විදියට ජාතිපත්‍ය ජරා මරණං කියන මෙන්න මේ සංසාර චක්‍රය තුල අපේ ක්‍රියාකාරීත්වය සිදු වෙනවා. එතකොට අර මුල් පංචස්කන්ධ මට්ටම දැන් අපි උපාදාන කරගෙන ස්පර්ශ සමුදයන් තිනගෙන අර නිරුද්ධ වෙච්ච දේ තවදුරටත් ඇතැයි කියලා අපි ගන්නවා නම් අපේ දැකපුවහපු දේවල් ඇතැයි කියලා අපි ගන්න අවස්ථාව උපාදානස්කන්ධ පංචක අවස්ථාව. අන්නේ අවස්ථාවේ ලක්ෂණය තමයි අපේ අවිද්‍යාව හා භව සංහව තුලයි කාලයගත කරන්නේ. ඒ නිසා මුල් ස්කන්ධ පංචකේ කාටකින් අපි තේරුම් ගන්නට ඕන. ඒ තේරුම් ගන්න පමණට අපේ අවිද්‍යාව හා භව සංහව දුරු වෙන්නට ඕන. අවිද්‍යාව කියලා කියන්නේ මේ මොහොතේ ඇසට පේන රූපේ අපි ඇතැයි කියලා ගත්තොත් ඒක අවිද්‍යාව. ඒක නිරුද්ධ වෙලා තමන් මේ මනෝවිඥාණයෙන් තේරුම් ගන්න අවස්ථාව ඒ මනෝවිඥාණයත් තත්ත්ව විපස්සති කියපු විදියට මේ හැම අවස්ථාවකදීම හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන බව අපි දැනගන්නට ඕන. අන්න එහෙම වුණොත් තමයි අර අවිද්‍යාවත් ඒ අවිද්‍යාව සහගතව හටගත්තු භවයට තියෙන ආස්වාද කියන මේ කාරණා දෙක අපට දුරු කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඊළඟට සඳහන් කරන නුවණැති කෙනෙක් විසින් වැඩි යුතු කාරණා. අර මුලින් ස්කන්ධ පංචකය දැනගෙන නැත්නම් පංච උපාස්කන්ධය දැනගෙන අවිද්‍යාව හා භව තණ්හාව දුරු කරන්න ඕන කියන හැඟීම ඇති කරගත්ත කෙනාට ඊළඟට ප්‍රතිපදාවක් පැනෙනවා. ඒ ප්‍රතිපදාව තමයි වැඩි යුතු කාරණා දෙක තමයි සමත විපස්සනා කියලා කියන්නේ. සමත කියලා කියන්නේ අපේ විසිරලා තියෙන හිත එක කුසල අරමුණක නැවත නැවතත් භාවිත කිරීම. බුදුදහමේ හැටියට කමඨං 40ක් මේ සඳහා දේශනා කළා තියෙනවා. බුද්ධ අනුස්සති ආදී දස අනුස්සති, පඨවි කසින ආදී දස කසින, උද්දුමාතක ආදී දස අසුබ, මෛත්‍රී ආදී සතර බ්‍රහ්ම විහරණ, ආකාසානංචායතන ආදී සතර ආරූප නැත්නම් සතර ආරූපාවචර ධ්‍යාන, ඒ වගේම ආහාරෙහි පටිකූල මනසිකාර, ධාතු මනසිකාර කියලා කමඨාන් 40ක් භාගවතුන් වහන්සේ අපට දේශනා කළ තියෙනවා. අන්න එයින් තමන් කැමති කමඨහනක් භාවිත කරමින් අපට නැවත නැවතත් ඒ සිතුවිලි හිත වඩන්න පුළුවන් නම් එහි ප්‍රතිඵල විදියට අපට පුළුවන්කම තියෙනවා අපේ හිතේ එකඟ බව දිනු කරන්නට. ඒ එකඟ බව දිනු කිරීම තමයි ලෞකික වශයෙන් අපට කරන්න පුළුවන් ඉහළම කුසලයේ විදියට දහම් තුල දක්වලා තියෙන්නේ. විශේෂයෙන් මෛත්‍රී භාවනාව ආදී කමඨහනක් භාවිත කරන්න පුළුවන් නම් එකාතකින් අපේ ලෞකික කුසලයේ දිනු කරගන්නට අනිත් අතින් හිත සමාධිමත් කරගන්නට අපට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ආනාපාන සති භාවනාව ආදී භාවනාවක් ඔස්සේ අපේ විසිරලා තියෙන හිත එක කුසල අරමුණක නැවත නැවතත් අපි වඩන්නට ඕන භාවිත කරන්නට ඕන. අන්නේ සමතය අන්නේ සමාධිය නිකං සමාධියක් නෙවෙයි. ඒ සමාධිය බුදුදහමේ සඳහන් වෙන සමාධිය වන්නට ඕන. එහෙනම් ඒ සමාධිය කුමන සමාධියක්ද? සම්මා සමාධියක් වෙන්නට ඕන. ඒ සම්මා සමාධිය වන්නට නම් ඒ ආරස්නගික මාර්ගයේ අංගයක් විදිහට අපි වඩන්නට ඕන. ඒ සම්මා දිට්ඨිය සම්මා සතිය පූර්ව කොට යන්නට ඕන. සම්මා වායාමය, සම්මා ආජීව, සම්මා කම්මන්ත, සම්මා වාචා, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා දිට්ඨිය ආදී ඒ මූලික අංග වලින් යුක්තවයි මේ සමතේ අපි වඩන්නේ. මේ සමතේ අපි පටන් ගත්තේ අර පංචස්කන්ධයේ පිළිබඳ දැනුමෙන්, ඒ වගේම දුක ආදී චතුරාර්ය සත්‍ය පිළිබඳව සුතමේ ඥාණයෙන් කිසියම් දැනුමක් ලබාගෙනයි අප මේ ගමන් මඟ ආරම්භ කළ යුත්තේ. අන්නේ විදියට අපේ හිත සමාධිමත් වෙන්න වෙන්න මොකද්ද වෙන්නේ? අපි අර කලින් අසා දැනගත් ස්කන්ධ පංචකය අපි අනිත්‍ය ආදී වශයෙන් නොනින් මෙනෙහි කරනවා. සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ යථා භූතං ඛජානාති කියපු ආකාරයට හිත සමාධිමත් වූ නුවණැති තැනැත්තා මොකද්ද කරන්නේ? අර තමා කලින් සුතමේ ඥාණයෙන් අසා දැනගත්තු රූපාදී ස්කන්ධ පංචකය, නැත්නම් ඇස ආදී ආයතන, නැත්නම් රූප ශබ්ද ආදී බාහිර ආරමුණු, මේවාෙහි තියෙන යථා තත්ත්වය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා. විශේෂයෙන්ම අනිත්‍යතාවය, හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය, උදේවැය, උද්‍යාබ්බේ ඥානය ඔස්සේ අපේ සිත, අපේ සිතිවිලි අපි දිනු කරනවා. එතකොට ඇසට රූපයක් පේනකොටම අප නුවණින් තේරුම් ගත්තොත්, හොඳට සිහියෙන් සතිමත් භවෙන් සම්මා සතියෙන් අපි ඉන්නවනම් ඇසට රූපයක් දකිනකොටම අපි දක්ෂුණොතින් මේ දකින රූපය දැන් නිරුද්ධ වෙච්ච රූපය මනෝවිඥාණයෙන් තමයි දකින්නේ. කනට ශබ්දය පතිත වෙනකොටම තේරුම් ගන්නකොටම අපි දැනගත්තොත් දැන් මේ ශබ්දය අහපු ශබ්දය මම දැනගන්නේ අර කන ශබ්දය සෝත විඥාණය ආදී ඒ මුල් ස්කන්ධ පංචකේ නිරුද්ධ වෙච්ච මොහොතකයි මම මේ ස්කන්ධ හතරගෙනුයි මේක දැනගන්නේ. නැත්තම් චේතසයිසික ටිහිගිනුයි මම මේක හඳුනාගන්නේ කියලා දැනගත්තොත් සරලව කියනවා නම් අප ලබන ඕනම අධ්‍යක්ීමක් තේරුම් ගන්නකොට රූපේ නිරුද්ධ වෙච්ච ස්ථානයකයි මම මේක මනෝවිඥාණයෙන් තේරුම් ගන්නේ කියලා අපි නුවණින් වටහා ගන්නට දක්ෂ වුණොතින් මෙන්න මෙතෙන් තමයි අපේ නුවණ ඉහළටම තියෙන අවස්ථාව. මේකට තමයි විපස්සනා කියලා කියන්නේ. එතකොට මේකම තමයි දා බාහ්‍ය දාරුචීරියට භාගතුන් වහන්සේ ඉතා සරලව දේශනා කළේ. ඒවං හිතේ බාහ්‍ය සික්කිතබ්බං දිට්ඨේ දිට්ඨමත්තං භවිස්සති, සුතේ සුතමත්තං භවිස්සති, මුතේ මුතමත්තං භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති කියලා එදා බාහ්‍ය දාරුචීරියට මේ සම්බුද්ධ ශාසනයේ ඉක්මනින්ම මාර්ගඵල ලැබපු අරහත්ත්වයේ සාක්ෂාත් කරපු ඉතාම තියුණු ප්‍රඥාවන්ත වෙච්ච ඒ බාහ්‍ය දාරුචීරියට බුදුහාඳුර දේශනා කළේ මෙන්න මෙතෙන්ට හිත තියන්න. යමක් දකිනවා නම් දකින මොහොතේ ඒක දැකීම මාත්‍රයක් පමණයි. ඒක නිරුද්ධ වෙච්ච දෙයක්. එහි අතීත ස්වභාවය නිරුද්ධ වෙච්චෙහි අතීත ස්වභාවය නුවණින් මෙනෙහි කරනවත් එක්කම අප ඉදිරියේ තියෙන වර්තමාන රූපයෙන් අපේ හිත මුදවා ගන්නවා. හිත නිදහස් වෙනවා. එතකොට දවසකට අප අරමුණු කිහිපයක් හරි මේ වගේ නුවණින් තේරුම් ගන්න උත්සාහ ගන්නට ඕන. ඇහැට රූපයක් පේනකොට නිතරම රූපයක් එක්කයි අපි ඒ කාරණය සසඳන්නේ තේරුම් ගන්නේ. අප නිතරම විවේකීව හිටියත් අපේ හිතට අතීත අත්දැකීම් නොඑක් දේවල් මෙනෙහි වෙනවා. ඒ මෙනෙහි වෙන හැම මොහොතෙම ඔබ හිතන දක්ෂ වෙන්න මා මේ හිතන අවස්ථාවේදී රූපේ නිරුද්ධ වෙච්ච මොහොතකයි මම මේ මනෝවිඥාණය සමග ගනුදෙනු කරන්නේ කියලා තේරුම් ගන්නට දක්ෂ වෙන්නට ඕන. අන්න එහෙම හිතන හැම අවස්ථාවකදීම මොකද වෙන්නේ? එහෙම හිතන හැම අවස්ථාවකදීම අර අවිද්‍යාව දුරු වෙනවා. අවිද්‍යාව දුරු වෙන මට්ටමට භවයට තියෙන ආසාව දුරු වෙනවා. එයි මොකද වන්නේ? විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙනවා. විද්‍යාව කියන්නේ එකතකින් මේ දැනුම, මේ නුවණ ප්‍රකට වෙනවා. අනිත් අතින් භවයට තියෙන ආසාව, බාහිර රූපයට තියෙන ආසාව, නැත්නම් අභ්‍යන්තර චිත්තචෛසික වලට තියෙන ආසාව ක්‍රමානුකූලව දුරු වෙනවා. එහි මූලික පියවර විදිහට අවිජ්ජා නැත්නම් දැඩි ලෝභය සහ ද්වේෂය ටිකෙන් ටික අඩු වෙනවා. තවත් ඉදිරියට යනකොට කාමච්ඡන්ද ආදී නීවරණ වලින් ටිකෙන් ටික අපේ හිත මිදෙනවා. තවත් ඉදිරියට යනකොට අපේ හිතේ තියෙන සක්කාය දිට්ඨිය ආදී සංයෝජන ධර්ම ප්‍රමාණිකුල දුරු කරන්නට අපට මේ ධර්ම මාර්ගයේ උපකාරයක් වෙනවා. ඉතින් මෙන්න මේ ගමන් මගේදී සම්මා දිට්ඨිය කියන කාරණය ඉතාමත් වැදගත් සාධකයක් වටපත් වෙනවා. උභාගතුන් වහන්සේ සම්මා දිට්ඨිය කියන කාරණය නිතරම අගය කළ තියෙනවා. සම්මා දිට්ඨි පුරේ ජවං කියලා දේශනා කළෙත් මේකමයි. සම්මා දිට්ඨිය නිතරම පෙරටුවේ යන්නට ඕන. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? අර අපි කලින් අසහා දැනගත් ස්කන්ධ පංචකය. රූපාදී ස්කන්ධ පංචකය. ඒක විපාක මට්ටමේදී ක්‍රියාත්මක වුණා. ඒක එතනම නිරුද්ධ වුණා. දැන් මේ තමා ලෝකේ ඇසුරු කරන අවස්ථාව. ස්කන්ධ හතරකින් ලෝකේ ඇසුරු කරන අවස්ථාවක මේ තියෙන්නේ. රූපේ සපුරා නිරුද්ධ වෙච්ච අවස්ථාවක්. හැබැයි තමන් ඒකෙන් තේරුම් ගත යුතු දේ තමයි රූපය නැහැ කියලා බුදුදහමෙන් කියන්නේ. රූපය බැහැර කරලා විඥානවාදයක් දේශනා කරන දහමක් නෙමෙයි බුදුදහම. රූපයක් පනවල තියෙනවා. ඒ රූපය පනවන්නේ පුද්ගලයාට සාපේක්ෂව වර්තමානයේ තුල ස්කන්ධවලට නැඹුරු වෙන අවස්ථාවේ රූපය පනවන්නේ. ඒ රූපයේ කලින් තිමිල මෙතෙන්ට ආපු දෙයක් නෙවෙයි, වර්තමානයේ අනාගතයට යන දෙයක් නෙවෙයි. එය ඉති ඉමස්මින් සතිදං හෝති, ඉමස්මින් අසතිදං හෝති කියන පටිසම්පාද දර්ශනයට අනුව විස්තර කරපු රූපයන් හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන රූපයක් විදියටයි බුදුරජාණන් වහන්සේ අපට එය දේශනා කළේ. ඉතින් පින්තුනි, මෙන්න මේ අනුව අපේ චින්තනය වඩ වඩාත්ම අපට භාවිත කරන්න පුළුවන් නම් සූත්‍රයට අනුව අපි අද සාකච්ඡා කළේ අභිඤ්ඤා සූත්‍රය. ඒ අභිඤ්ඤා සූත්‍රයේදී දේශනා කරන්නේ නුවණැති කෙනෙක් විසින් යමක් තේරුම් ගන්නවා නම් තේරුම් ගන්න තියෙන ඉහළම දේ තමයි පංචස්කන්ධය, පංචපාදස්කන්ධය. ඒ නුවණැති කෙනා විසින් ප්‍රහීණ කරන්න තියෙනවා නම් ප්‍රහීණ කරන්න තියෙන්නේ අවිද්‍යාවත් භව සංහාවත්. ඒ නුවණැති කෙනා විසින් වඩන්න තියෙනවා නම් වඩන්න තියෙන්නේ සමත විදර්ශනා දෙක. ඒ නුවණැති තැනැත්තා සාක්ෂාත් කරනවා නම් සාක්ෂාත් කරන්න තියෙන්නේ විද්‍යා විමුක්තිය කියන කාරණා දෙක. ඉතින් පින්තුනි, මෙන්න මේ දර්ශනය අපි මනවින් තේරුම් අරගෙන අපේ සමස්ත ජීවිතයේම මේ සමත විදර්ශනා දියුණු කිරීම සඳහාත්, ස්කන්ධ පංචකය තේරුම් ගැනීම සඳහාත්, අවිද්‍යා භව තණ්හා දුරු කර ගැනීම සඳහාත් අපි නැඹුරු කරන්නට ඕන, අපි ඒ සඳහා අවධානය යොමු කරන්නට ඕන. එහි අපට ප්‍රකට පෙනෙන මාවත විදියට ධර්මයේ සඳහන් වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. අප ලබන සමාධිය සම්මා සමාධියක් වෙන්නට ඕන. ඒ සම්මා සමාධිය ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුව අප ලබපු සමාධියක් වෙන්නට ඕන. ඉතින් අපේ ජීවිත ගමන් මඟ වඩාත්ම සාර්ථකව මනාව ගමන් කරන මාවතක් විදියට භාගතුන් වහන්සේ දේශනා කළේ අපට ආරස්නගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප ආදී මේ අංගවලින් යුක්තව අපේ ජීවිතය හසුරුවා ගන්න පුළුවන් නම් අපි මොහොතක් පාසා මේ ආධ්‍යාත්මික ගමන් මගේ ගමන් කරන බවට පත් වෙනවා. මේ ආරස්නගික මාර්ගය ගැන සඳහන් කරන්නේ උජුකෝ නාම සෝමග්ගෝ අභිහා නාම සාදිසා කියලා. මේක ඍජු මාවතක්, මේක නිර්භය මාවතක්, මේක බ්‍රහ්ම යානයක්, මේක ධර්ම යානයක්, මේක අනුත්තර සංග්‍රහම විජයග්‍රහණයක් විදියට බහතුන් වහන්සේ දේශනා කරනවා. ඊටාම මනවින් සරසපෝ අලංකාරවත් රතයක් විදියටයි ආරස්නගික මාර්ගය භාගතුන් වහන්සේ අපට දේශනා කළේ. ඉතින් අන්නේ ආරෂ්ඨංගික මාර්ගය අනුව අපේ ජීවිතය සකසා ගන්නට ඒ වගේම මේ දර්ශනය නිතරම හිතේ තියාගෙන අපට හැට රූපයක් පේන හැම අවස්ථාවකදීම කනට ශබ්දයක් අහන හැම අවස්ථාවකදීම මෙවැනි අවස්ථාවක අපි දක්ෂනෝතින් මේ රූපේ නිරුද්වේච්ච අවස්ථාවකයි මා මේ රූපය පිළිබඳව දැනුම ලබන්නේ කියලා දැනගත්තොත් අපට ඒකාතකින් බාහිර රූපයෙන් නිදහස් වන්නට පුළුවන්. බාහිර රූපයෙන් නිදහස් වුණා කියන්නේ මුළු කාම ලෝකයේම නිදහස් වීමක් විදිහටයි සැලකන්නේ. ඒ වගේම ඒ සිතවිල්ල හිතන අභ්‍යන්තර චිත්තචෛතසික ටික එයත් මේ අවස්ථාවේ හටගෙන නිරුද්ධ වෙනවා කියන කාරණය එහි තනිත්‍යය බලනකොට අපට මේ සංසාර චක්‍රයේම නිදහස් වන්නට මාර්ගය භාගතුන් වහන්සේ අපට දේශනා කළා. ඉතින් මේ ආධ්‍යාත්මික ගමන් මඟ ඔස්සේ වඩ වඩා ඉදිරියට යන්නට අපි අදිස්ථාන කරගනිමු. මේට අදාළ ධර්ම දේශනා යලි යලි අසා දැනගෙන හැකිතාක් දුරට සමත විදර්ශනා දිනු කරගන්නටත් ඒ සමත විදර්ශනා දෙක ආර්ය අෂ්ටාංගික මාර්ගේ නැමැති මාවතෙහි ස්ථාවර වෙන ගමන් මාර්ගයක් බවට පත් කරගන්නට අප දක්ෂ වෙන්නට ඕන. ඉතින් මේ ඔස්සේ කටයුතු කරන්නට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා. මේ උතුම් කුසලයේ බලෙන් ඔබ අප හැම දිනාටම උතුම් වූ නිර්වාණ අවබෝධය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.